आए के पुनावे मैं मन आए विमसन मन वेला समत ओब की कथा विश्वास कर गन्न गरीबू निसा अकियाई मगे मनस हिदू निसा हम मैं इतिन बेहद वेन्नू निसा नाम लाए तिपुना मैं मंगाए विमसन ගත දෙක සනසාලා මගෙන් මෙන් වීලා කෙනෙක් සනසාලා මගේ පාමුල වැඳ වැටීලා ඔබ කීවත් නෑ කියලා නෑ මං ආයේ පිළිගන්නේ නමල් ආයේ තිබුණාවේ සැප දෙක මගේ ජීවේ දරන්නට ආවේ ඔබයි සැනසුවේ මගේ ආදර සිහිනය වී ඔබගේ රුව ඇත බොද වී නෑ මං ආයේ විමසන්නේ නාමල් ආයේ තිබුණාවේ मन वेला सहमत ओब की कथा विश्वास कर गन्न बेरी दूनिसा अकी आई मगे मनस विद दूनिसा कम मैं इतिन बेहद बिन दूनिसा नामलाई विपुनाई